පොරොන්දු වුණ දේ ඉෂ්ට කරලා නැහැ. ඒ වගේම පඩිනඩි ගැනත් විශ්‍රාම වැට ගැනත් ඒ දෙමයි වෙලා. ඒ වගේම මේ ආණ්ඩුව පොරොන්දු දෙනවා අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කරන්න යනවායි. 6%ක් වෙන් කරනවා කියලා කියන එක අපි සන්තෝෂ වෙනවා ඒක කළොත්. නමුත් ගිය අය ඒ ගැන සතයක්වත් වැඩි කළේ නැහැ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. නොවැම්බර් 20 වෙනිදා ලොකු බයක් තියෙනවා. අර දැන් පත්තුන ඇමරිකාවේ තානාපති මෙහි එතුමා පත්වෙන්න ලිපියෙත් සඳහන් කරලා තියෙනවා, ඒ හමුදා නායකයෙකුත් කියලා තියෙනවා, ඇමරිකාව බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ ආරක්ෂක බලල් සම්පූර්ණ කිරීමට ලංකාව දැන් ඒගොල්ලන් එක්ක ඉන්න නිසා මෙහි ප්‍රධාන යුද කඳවුරකුත් ඇත.